بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් القارعة ما القارعة وما أدراك ما القارعة يوم يكون الناس كالفراش المبثوث وتكون الجبال كالعهن المنفوش فأما من ثقلت موازينه فهو في عيشة راضية وأما من خفت موازينه فأمه هاوية وما أدراك ما هي نار حامية القارعة දැඩි ශබ්දය හා කම්පනය ගෙන දෙන්නා වූ සිද්ධිය අල්කාරිආ යනු කුමක්ද? අල්කාරිආ යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එදින මිනිසුන් සීසී කඩවනු ලැබූ මේරුන් මෙන් වේ. සීසී කඩ වූ විවිධාකාර වර්ණවත් හැලුණු ලැබූ පුළුන් කෙඳි මෙන් කඳු පත්වනු ඇත. කවරෙකුගේ කිරුම් ක්‍රියාවන් බරින් වැඩිවන්නේද ඔහු තෘප්තිමත් ජීවිතයේහි පසුවේ. කවරෙකුගේ කිරුම් ක්‍රියාවන් බරින් අඩුවන්නේද ඔහුගේ නවාතන හාවියාවේ. හාවියා කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එය දැඩි තාපයෙන් යුත් ගින්නයි.